بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් طاسين ميم تلك آيات الكتاب المبين لعلك باخع نفسك ألا يكونوا مؤمنين إن نشأ ننزل عليهم من السماء آية فظلت أعناقهم لها خاضعين وما يأتيهم من ذكر من الرحمن محدث إلا كانوا عنه معرضين فقد كذبوا فسيأتيهم أنباء ما كانوا به يستهزئون තාසීමීම් මේවා පැහැදිලි ධර්ම ග්‍රන්ථයේ වදන් වේ. නබි මුහම්මද් ඔවුන් විශ්වාසවන්තයින් නොවන නිසා නුඹ ශෝකයෙන් නුඹම විනාශයට පත් කරගනු ඇත. අපට අබිමත නම් අහසින් සංඥාවක් ඔවුන් වෙත පහළ කරන්නෙමු. එවිට ඔවුන්ගේ ගෙල එය හමුවේ අවනත භාවයෙන් නැමෙනු ඇත. අර්රහ්මාන් එනම් අපරිමිත දයාන්විතයාගෙන් කවර නව උපදේශක් ලැබුණද ඔව්හු එය නොසලකා හරිති. සැබවින්ම ඔව්හු බොරුයේ කියති. ඔවුන් සමච්චල් කරමින් සිටි දෑ පිළිබඳව පුවත ඔවුන් වෙත මතු එළඹෙනු ඇත. أَوَلَمْ يَرَوْا إِلَى الْأَرْضِ كَمْ أَنْبَتْنَا فِيهَا مِنْ كُلِّ زَوْجٍ كَرِيمٍ إِنَّ فِي ذَلِكَ لَآيَةً وَمَا كَانَ أَكْثَرُهُمْ مُؤْمِنِينَ وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ سَارَوَتْ رُكْشَلَتَا پَلَاتِ ගරු සරුවෙන් යුක්ත සෑම ජෝඩුවකින්ම කොපමණක් අපි එහි ඇතිකලෙමු දැයි ඔවුහු මහ පොළව දෙස නොබලන්නේහිද? සැබවින්ම එහි සංඥාවක් ඇත. නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් විශ්වාසවන්තයෝ නොවිති. සැබවින්ම නුඹගේ පරමාධිපති වන ඔහුමය සර්වබලධාරී සහ අසමසම කරුණාන්විත වන්නේ. وَإِذْ نَادَى رَبُّكَ مُوسَىٰ أَنِ ائْتِ الْقَوْمَ الظَّالِمِينَ قَوْمَ فِرْعَوْنَ أَلَا يَتَّقُونَ قَالَ رَبِّ إِنِّي أَخَافُ أَن يُكَذِّبُونَ وَيَضِيقُ صَدْرِي وَلَا يَنْطَلِقُ لِسَانِي فَأَرْسِلْ إِلَىٰ هَارُونَ وَلَهُمْ عَلَيَّ ذَنْبٌ فَأَخَافُ أَنْ يَقْتُلُونَ قَالَ كَلَّا فَاذْهَبَا بِآيَاتِنَا إِنَّا مَعَكُمْ مُسْتَمِعُونَ فَأْتِيَا فِرْعَوْنَ فَقُولَا إِنَّا رَسُولُ رَبِّ الْعَالَمِينَ أَنْ أَرْسِلْ مَعَنَا بَنِي إِسْرَائِيلَ قَالَ أَلَمْ نُرَبِّكَ فِينَا وَلِيدًا وَلَبِثْتَ فِينَا مِنْ عُمُرِكَ سِنِينَ أَبْرَادَ كَارِي جَنَيْنْ وِتَ يَنُوِي නුඹගේ පරමාධිපති මූසා කැඳ වූ අවස්ථාව සිහිපත් කරව. එනම් ෆිරාවුන්ගේ ජනයා වෙත. ඔව්හු බියවැතිමත් නොවන්නේද? මාගේ පරමාධිපති ආනනි, ඔවුන් මා බොරුකාරයෙකු ලෙස සලකනු ඇතැයි සැබවින්ම මම බිය වෙමි. ඔහු එනම් මූසා කිවේය. තවද මාගේ පපුව තද වී යන්නේය. මාගේ දිවද චතුර නොවන්නේය. එනිසා හාරූන් නබිත්වයට පත් කරනු මැන. තවද ඔවුන්ට මට විරුද්ධව චෝදනාවක් ඇත. එනිසා ඔවුන් මා මරා දමනු ඇතැයි මම බියවෙමි. නැත, නුඹලා දෙදෙනාම අපගේ සංඥා සමග යව්. අපි නුඹලා සමග අසමින් සිටින්නෙමුයි. ඔහු එනම් අල්ලාහ් පැවසීය. නුඹලා දෙදෙනා ෆිරාවුන් වෙත යව්. තවද සැබවින්ම අප විශ්වයාධිපතිගේ රසූල් වරුන් යයි නුඹලා දෙදෙනා කියා සිටියු. තවද ඊශ්‍රායෙල්ගේ දරුවන් අප සමග එවව්. අපි නුඹ අප අතර නිවසෙහි දරුවෙකු ලෙස හදාවඩා නොගත්තෙමුද? තවද නුඹගේ ජීවිතයෙන් වසර ගණනාවක් නුඹ අප සමග ගත නොකලෙහිදැයි ඔහු එනම් ෆිරාවුන් කීය. وفعلت فعلتك التي فعلت وأنت من الكافرين قال فعلتها إذا وأنا من الضالين ففررت منكم لما خفتكم فوهب لي ربي حكما وجعلني من المرسلين තවද ඉන්පසුව නුඹ කළ දෑ නුඹ කළෙහිය නුඹ ගුණමකුවන් අතුරින් කෙනකි. එවිට මම නොදෙනුවත්ව සිටියේදී ඒ කළෙමි. ඔහු එනම් මූසා කිවේය. ඉන්පසුව මම නුඹලාට බියෙන් නුඹලාගෙන් පලා ගෙමි. එවිට මාගේ පරමාධිපති මට ප්‍රඥාව ප්‍රදානය කළේය. තවද රසූල් වරුන්ගෙන් කෙනෙකු බවට මා පත් කළේය. وتلك نعمة تمنها علي أن عبدت بني إسرائيل قال فرعون وما رب العالمين قال رب السماوات والأرض وما بينهما إن كنتم موقنين قال لمن حوله ألا تستمعون قال ربكم ورب آبائكم الأولين قال إن رسولكم الذي أرسل إليكم لمجنون قال رب المشرق والمغرب وما بينهما إن كنتم تعقلون قال لئن اتخذت إلها غيري لأجعلنك من المسجونين නුඹ මට ලබා දුන් මෙම උපකාරයේ සැබෑ තත්වේ නම් නුඹ ඊශ්‍රායෙල් දරුවන් වහල් භාවයට පත් කර තිබුණු බවයි. විශ්වයේ පරමාධිපති යන්න කුමක්දැයි ෆිරාවුන් ඇසුවේය. අහස්වල සහ මහ පොළවේ ඒ දෙක අතර ඇති දේවලත් පරමාධිපති ඔහු වේ. නුඹලා තරයේ විශ්වාස කරන්නේ නම් යයි ඔහු මූසා කීවේය. නුඹලාට නොඇසෙන්නේ දැයි ඔහු ෆිරාවුන් අවට සිටි අයට කීය. ඔහු නුඹලාගේ පරමාධිපතිද පෙර සිටි නුඹලාගේ මුතුන් මිත්තන්ගේ පරමාධිපතිද වේයයි ඔහු එනම් මූසා කීවේය. සැබවින්ම නුඹලා වෙත එවනු ලැබ ඇති නුඹලාගේ රසූල්වරයා උන්මත්තකයෙකුයයි ඔහු එනම් ෆිරාවුන් කීවේය. ඔහු නැගෙනහිරට සහ බස්නාහිරටද ඒ දෙක අතර ඇති දෑටද පරමාධිපතිය. නුඹලා මෙනෙහි කරන්නේ හුනම් යයි මූසා නැවත ප්‍රකාශ කළේය. නුඹ මා හැර වෙනත් දෙවියෙකු ගන්නේ නම් සැබවින්ම මම නුඹව සිරකරුවන්ගෙන් කෙනෙකු බවට පත් කරමි. ඔහු ෆිරාවුන් කීවේය. قال أولو جئتك بشيء مبين قال فأت به إن كنت من الصادقين فألقى عصاه فإذا هي ثعبان مبين ونزع يده فإذا هي بيضاء للناظرين මා නුඹට ප්‍රකට දයක් ඉදිරිපත් කරන්නේ නම්ද නුඹ එසේ කරනවාදැයි ඔහු එනම් මූසා කිවේය. එවිට ෆිරාවුන් නුඹ සත්‍යවාදී නම් එය ඉදිරිපත් කරනුයි කිවේය. ඔහු මෙසේ කී සැනකින් මූසා තම සැරයටිය විසිකලේය. එකෙනෙහිම එය ප්‍රකට සර්පයෙකු බවට පත්විය. තවද ඔහු තම අත කිහිල්ලෙන් එළියට ඇද්දේය. එවිට එය නරඹන්නට දීප්තිමත්ව පෙනෙන්නට විය. قال للملأ حوله إن هذا لساحر عليم يريد أن يخرجكم من أرضكم بسحره فماذا تأمرون؟ قالوا أرجه وأخاه وابعث في المدائن حاشرين يأتوك بكل سحار عليم فجمع السحرة لميقات يوم معلوم سببින්ම මොහු දක්ෂ සූනියම් කරුවෙක් යයි ඔහුගේ අවට සිටි ප්‍රධානීන්ට ඔහු එනම් ෆිරවුන් කීවේය. ඔහුගේ සූනියම මගින් නුඹලා නුඹලාගේ රටින් පිට කිරීමට ඔහු අදහස් කරයි. එනිසා නුඹලාගේ තීරණය කුමක්ද? ඔහු සහ ඔහුගේ සොයුරා ටික කලකට රඳවා ගන්න නගරවලට අඬ බෙර කරුවන් යවන්නේයි ඔහු කීහ. ඔවුන් සියලුම දක්ෂ සූනියම් කරුවන් ඔබ වෙත කැඳවාගෙන ඉන්නට. මේ අනුව සූනියම් කරුවන් නියමිත දිනක සහ වේලාවක රැස් කරන ලදී. وقيل للناس هل أنتم مجتمعون لعلنا نتبع السحرة إن كانوا هم الغالبين فلما جاء السحرة قالوا لفرعون أئن لنا لأجرا إن كنا نحن الغالبين قال نعم وإنكم إذا لمن المقربين قال لهم موسى ألقوا ما أنتم ملقون فألقوا حبالهم وعصيهم وقالوا بعزة فرعون إنا لنحن الغالبون فألقى موسى عصاه فإذا هي تلقف ما يأفكون فألقي السحرة ساجدين قالوا آمنا برب العالمين رب موسى وهارون نبلا رسبي مت پمين نوادي جنياغين اثن لدي سونيام كروان جيگراهي واننام اپت اون අනුගමනය කළ හැකියි පැවසූහ. සූනියම් කරුවෝ තරංගයට පැමිණි අවස්ථාවේදී අප දිනුවොත් අපට තෑගි ලැබෙනවාදැයි ෆිරවුන්ගෙන් ඇසූහ. ඔව්, එසේනම් සැබවින්ම නුඹලාමට සමීපායාතුරින් වනු ඇත. නුඹලා විසිකරන දෑ විසිකරනුයි මූසා ඔවුනට කීවේය. එවිට ඔවුහු එකෙනෙහිම ඔවුන්ගේ කම්බ සහ යෂ්ටි විසි කළහ. තවද ෆිරාවුන්ගේ අනුහසින් අපි සැබවින්ම ජයග්‍රහණය කරන්නෙමුයි ඔවුහු කීහ. ඉන්පසුව මූසා තම සැරයටිය විසිකලේය. එවිටය ඔවුන්ගේ ව්‍යාජ දෑ ගිලගත්තේය. එවිට සුනියම් කරුවෝ සුජූතිහි වැටුණාහ. මූසාගේ සහ හාරූන්ගේ පරමාධිපති වූ සියලු මැවීම්වල පරමාධිපති ගැන අපි විශ්වාස කළෙමුයි ඔවුහු කියා සිටියහ. قال آمنتم له قبل أن آذن لكم إنه لكبيركم الذي علمكم السحر فلسوف تعلمون لأقطعن أيديكم وأرجلكم من خلاف ولأصلبنكم أجمعين قالوا لا ضير إنا إلى ربنا منقلبون إنا نطمع أن يغفر لنا ربنا خطايانا أن كنا أول المؤمنين එවිට ෆිරවුන් මා නුඹලාට අවසර දීමටත් පෙර නුඹලා ඔහු කෙරෙහි විශ්වාසය තැබූහ. සැබවින්ම ඔහු නුඹලාට සූනියම් ඉගැන් වූ නුඹලාගේ නායකයාය. ඒ නිසා නුඹලාට අයත් දඩුවම නුඹලාට මතු දැනගන්නට ලැබේවි. මම නුඹලාගේ අත් සහ නුඹලාගේ පා එකිනෙක කපන්නට සලස්වන්නෙමි. තවද නුඹලා සියලු දෙනාම කුරුසියේ තබා එන ගසන්නෙමුයි පැවසුවහ. කම් නැත, සැබවින්ම අපි අපගේ පරමාධිපති වෙත ආපසු හැරෙමුයි ඔහු කීහ. අපි විශ්වාසවන්තයින් අතුරින් මුල් පිරිස නිසා අපගේ පරමාධිපති අපගේ වැරදිවලට ක්ෂමාව දෙනු ඇතැයි සැබවින්ම අපි අපේක්ෂා කරන්නෙමු. وأوحينا إلى موسى أن أسر بعبادي إنكم متبعون فأرسل فرعون في المدائن حاشرين إن هؤلاء لشرذمة قليلون وَإِنَّهُمْ لَنَا لَغَائِظُونَ وَإِنَّا لَجَمِيعٌ حَاذِرُونَ فَأَخْرَجْنَاهُمْ مِنْ جَنَّاتٍ وَعُيُونٍ وَكُنُوزٍ وَمَقَامٍ كَرِيمٍ كذلك وأورثناها بني إسرائيل فأتبعوهم مشرقين මාගේ ගැත්තන් සමග රාත්‍රියේ පිටත්ව යව්. නුඹලා ලුහු බඳිනු ලබන්නේ හුයයි අපි මූසාට වහී පහල කළෙමු. මේ අවස්ථාවේ ෆිරවුන් සේනාව රැස් කිරීම සඳහා කැඳවුම් කරුවන් නගරයේ වෙත යවීය. සැබවින්ම මේ අය සුළු පිරිසකි. තවද සැබවින්ම ඔව්හු අප ප්‍රකෝපයට පත් කළ අය වෙති. සැබවින්ම අප සියලු දෙනා ආරක්ෂාව ගැන සැලකිලිමත් වන අයයි. මෙසේ අපි ඔවුන් උයන් වලින් හා දිය දහරා වලින් පිටත් කර හැරියෙමු. තවද නිධාන වලින් සහ මනහර වාස භූමි වලින්ද පිටත් කර හැරියෙමු. මෙලෙස අපි ඒවා ඊශ්‍රායෙල් දරුවන්ට උරුම කළෙමු. උදෑසනම ඔව්හු එනම් ෆිරාවුන්ගේ සේනාව ඔවුන් ලුහු බැඳ ගියහ. فَلَمَّا تَرَاءَ الْجَمْعَانِ قَالَ أَصْحَابُ مُوسَى إِنَّا لَمُدْرَكُونَ قَالَ كَلَّا إِنَّ مَعِيَ رَبِّي سَيَهْدِينِ فأوحينا إلى موسى أن اضرب بعصاك البحر فانفلق فكان كل فرق كالطود العظيم وأزلفنا ثم الآخرين وأنجينا موسى ومن معه أجمعين ثم أغرقنا الآخرين إن في ذلك لآية وما كان أكثرهم مؤمنين وإن ربك لهو العزيز الرحيم سينا دیکھ ایک نکات مہن لاسی تھی عوستا بے دی سببین ما اپی واتلنو لبوئے موئی موسا گے سحکاریو کی ہے نیتھ මාගේ පරමාධිපති සැබවින්ම මා සමගය. ඔහු මට මඟ පෙන්වන්නේමයයි ඔහු එනම් මූසා කීවේය. එවිට නුඹ නුඹගේ සැරයටියෙන් මුහුදට ගසනුයි අපි මූසාට දිව්‍ය ඥානය දුන්නෙමු. ඔහු එසේ කළ විට එය එනම් මුහුද බිදී එක් එක් කොටස මහත් පර්වතයක් බඳු විය. අපි අනෙක් සේනාවද එතැනටම සමීප කරවීමු. තවද අපි මූසා සහ ඔහු සමග සිටි සියලු දෙනා බේරා ගතිමු. පසුව අනෙක් සේනා දියෙහි ගිල්වීමු. සැබවින්ම මෙහි සංඥාවක් ඇත. නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනා විශ්වාස කරන්නෝ නොවිති. සැබවින්ම නුඹගේ පරමාධිපති සර්ව බල සම්පන්නය, අසමසම කරුණාන්විතය. واتل عليهم نبأ إبراهيم إذ قال لأبيه وقومه ما تعبدون قالوا نعبد أصناما فنظل لها عاكفين قال هل يسمعونكم إذ تدعون أو ينفعونكم أو يضرون قالوا بل وجدنا آباءنا كذلك يفعلون نبي محمد ابراهيم පිළිබඳ කතාන්තරය ඔවුන්ට කියනු නුඹලා නම් දින දැ කුමක්දයි ඔහු ඔහුගේ පියාටද ඔහුගේ ජනතාවටද කිවේය අපි පිළිම නම් දිනෙමු ඒවා සඳහා මෙහෙය කරමින් රැඳී සිටින්නෙමුයි ඔහු කීහ නුඹලා අමතන විට ඔවුන් නුඹලාට ඇහුම්කම් දෙනවාදැයි ඔහු ඉබ්‍රාහීම් ඇසුවේය. නැතහොත් ඒවා නුඹලාට කිසියම් යහපතක් හෝ අයහපතක් සිදු කරනවාද? නොඑසේය. නමුත් අපේ මුතුන් මිත්තන් එසේ කරනු දුටුවෙමුයි. ඔහු කීහ. قال أفرأيتم ما كنتم تعبدون أنتم وآباؤكم الأقدمون فإنهم عدو لي إلا رب العالمين الذي خلقني فهو يهدين والذي هو يطعمني ويسقين وإذا مرضت فهو يشفين والذي يميتني ثم يحيين والذي أطمع أن يغفر لي خطيئتي يوم الدين نبلا نمدو دائغن نبلا ستا بلوه دائي اوه انام ابراهيم كي نبلا سها نبلا تپرگي نبلا گي متن ميتو විශ්වයේ පරමාධිපති හැර ඔවුන් සියලු දෙනාම සැබවින්ම මාගේ සතුරන්ය. ඔහුය මා මැව්වේ. තවද ඔහුය මට මඟ පෙන්වන්නා. ඔහුය මට ආහාර පාන දෙන්නා. තවද මා රෝගී වුවහොත් ඔහුය මට සුවය ලබා දෙන්නා. තවද ඔහුමය මා මරණයට පත් කරන්නේත්, පසුව මට ජීවය ලබා දෙන්නේත්. මාගේ වැරදිවලට විනිශ්චය දිනේදී මට සමාව දෙනු ඇතැයි මා බලාපොරොත්තු වන්නා ඔහුය. රබ්බි හබ් ලී හුක්මන් වල්හිකනී බිස්සාලිහීන් වජඅල්නී ලිසාන සිද්කින් ෆිල් ආඛිරීන් වජඅල්නී මින් වරසති ජන්නතින් නඅීම් واغفر لأبي إنه كان من الضالين ولا تخزني يوم يبعثون يوم لا ينفع مال ولا بنون إلا من أتى الله بقلب سليم وَأُزْلِفَتِ الْجَنَّةُ لِلْمُتَّقِينَ وَبُرِّزَتِ الْجَحِيمُ لِلْغَاوِينَ මාගේ පරමාධිපති ආනනි මට ප්‍රඥාව ලබා දෙනු මැනව. තවද මා දැහැමි ජනයා සමග එක් කරනු මැනව. තවද මතු පරපුර අතරෙහි මට සැබෑ කීර්තිය ලබා දෙනු මැනව. එමෙන්ම භාග්‍යවන්ත ස්වර්ග උයනේ උරුම කරුවන් අතරට මා ඇතුළත් කරනු මැනව. මාගේ පියාටද සමාව දෙනු මැනව. සැබවින්ම ඔහු නොමග ගියවුන් අතුරින් කෙනකි. තවද ජනයා මළවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනේ මා නින්දාවට පත් නොකරනු මැනව. කිසිවෙකුටත් ධනය හෝ දරුවන් පල නොදරන දිනේ. ශාන්ති වූ සිතකින් යුතුව අල්ලාගේ සන්නිධානයෙහි පෙනී සිටින්නා හැරයයි ඉබ්‍රාහීම් දුවා ප්‍රාර්ථනා කළේය. එදින ස්වර්ගීය බිය බැතිමතුන් සමීපයට ගෙන එනු ලබන්නේය. තවද නිරය නොමග ගියවුන් අභියසට ගෙන එනු ලබන්නේය. وقيل لهم أينما كنتم تعبدون من دون الله هل ينصرونكم أو ينتصرون فكبكبوا فيها هم والغاوون وجنود إبليس أجمعون قالوا وهم فيها يختصمون تالله إن كنا لفي ضلال مبين إذ نسويكم برب العالمين وما أضلنا إلا المجرمون فما لنا من شافعين ولا صديق حميم فلو أن لنا كرة فنكون من المؤمنين إن في ذلك لآية وما كان أكثرهم مؤمنين وإن ربك لهو العزيز الرحيم අල්ලාහර නුඹලා නැමදු අය කොහෙද? ඔවුන් නුඹලාට කිසියම් උදව්වක් කරන්නේද? නැතහොත් ඔවුන්ටවත් උදව්වන්නේ දැයි එවිට ඔවුන්ගෙන් අසනු ලබන්නේය. ඔවුන් ඔවුන්ගේ දෙවිවරුන්ද නොමග ගියවුන්ද ඉබ්ලිස් එනම් ෂයිතන්ගේ බටයින්ද සියලු දෙනා එවිට එකිනෙකා මත එය එනම් නිරයට තල්ලු කරනු ලබන්නේය. එහිදී ඔවුන් එකිනෙකා අතර ආරවුල් වන විට ඔවුහු ඔවුන්ගේ ව්‍යාජ දෙවිවරුන්ට මෙසේ කියයි. අල්ලාහ්ගේ නාමයෙන් දිවුරමු. සැබවින්ම විශ්වයේ පරමාධිපති සමග අප නුඹලා සමතත්වෙහිලා සැලකීමෙන් අපි ප්‍රකට නොමගෙහි වූවෙමු. දැඩි අපරාධකාරයෙ මිස අපව නොමග යැව්වේ නැත. දැන් අප වෙනුවෙන් මැදිහත් වන්නෝ කිසිවෙක් නැත. තවද කිසිම සැබෑ මිතුරෙකුද නැත. ආපසු ලොවට යෑමට අපට අවස්ථාවක් ඇතොත් අපි සැබවින්ම විශ්වාසිකයින් අතුරින් වන්නෙමු. සැබවින්ම මෙහි සංඥාවක් ඇත. නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් විශ්වාසිකයෝ නොවෙති. සැබවින්ම නුඹගේ පරමාධිපති සර්වබල සම්පන්නය අසමසම කරුණාන්විතය. كذبت قوم نوح المرسلين إذ قال لهم أخوهم نوح ألا تتقون إني لكم رسول أمين فاتقوا الله وأطيعون وما أسألكم عليه من أجر إن أجري إلا على رب العالمين فاتقوا الله وأطيعون قالوا أنؤمن لك واتبعك الأرذلون قال وما علمي بما كانوا يعملون إن حسابهم إلا على ربي لو تشعرون وما أنا بطارد المؤمنين නුහ්ගේ ජනයා රසූල්වරුන් බොරුයයි කීහ. නුඹලා බිය බැතිමත් නොවන්නේ දැයි ඔවුන්ගේ සහෝදරයා වන නුහ් ඔවුනට කී අවස්ථාව සිහිපත් කරව. සැබවින්ම මම නුඹලාට විශ්වාස කළ හැකි රසූල්වරයෙක් වෙමි. එනිසා නුඹලා අල්ලාහට බිය බැතිමත් වව්. තවද මටද කීකරු වව්. ඒ ගැන මම නුඹලාගෙන් කිසිම කුලියක් නොඉල්ලමි. මාගේ කුලිය විශ්වයේ පරමාධිපතිගෙන් පමණය. එනිසා නුඹලා අල්ලාහට බියබැතිමත් වව්. තවද මට කීකරු වව්. ජනයාතුරින් පහත්ම අය නුඹගේ අනුගාමිකයින්ව සිටියදී අප නුඹ කෙරෙහි විශ්වාසය තැබිය යුතුදැයි ඔවුහු කීහ. ඔවුන් කුමක් කරන්නේ දැයි මම කෙසේ දැන සිටිමි දැයි ඔවුහු නුහ් කීය. ඔවුන්ගේ වගකීම මාගේ පරමාධිපති වෙතය. නුඹලාට අවබෝධ කරගත හැකිනම් මම ප්‍රකට අනතුරු අඟවන්නෙක් පමණි. قالوا لئن لم تنته يا نوح لتكونن من المرجومين قال رب إن قومي كذبون فافتح بيني وبينهم فتحا ونجني ومن معي من المؤمنين فأنجيناه ومن معه في الفلك المشحون ثم أغرقنا بعد الباقين إن في ذلك لآية وما كان أكثرهم مؤمنين وإن ربك لهو العزيز الرحيم නුඹ නුඹ මෙයින් වැළකී නොසිටින්නේ නම් ගල්ගසා පන්නු ලබන්නන්ගෙන් කෙනෙකු බවට නුඹ සැබවින්ම පත්වනු ඇතැයි ඔවුහු කීහ. මාගේ පරමාධිපති ආනනි, මාගේ ජනයා සැබවින්ම මා පොරුකාරයෙකු ලෙස සලකන්නේ යයි ඔහු එනම් නුහ් කීය. එනිසා මා අතරද ඔවුන් අතරද ඔබ විනිශ්චය කරනු මැනව. තවද මාද මා සමග සිටින විශ්වාසිකයින්ද ආරක්ෂා කරනු මැනව. එවිට අපි ඔහුද ඔහු සමග සිටි අයද සියලු ජීවීන්ගෙන් පිරි නැවකින් බේරාගතිමු. අනතුරුව සෙසු අය දියෙහි ගිල්වීමු සැබවින්ම මෙහි සංඥාවක් ඇත. නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් විශ්වාසිකයෝ නොවිති. සැබවින්ම නුඹගේ පරමාධිපති සර්ව බල සම්පන්නය අසමසම කරුණාන්විතය. كذبت عاد المرسلين إذ قال لهم أخوهم هود ألا تتقون إني لكم رسول أمين فاتقوا الله وأطيعون وما أسألكم عليه من أجر إن أجري إلا على رب العالمين أتبنون بكل ريع آية تعبثون وتتخذون مصانع لعلكم تخلدون وإذا بطشتم جبارين فاتقوا الله وأطيعون آدگي جنيا رسول ورن پتکشيپ کلها نبلا بيبت مات نوان نيدهي ඔවුන්ගේ සහෝදරයා වූ හූද් ඔවුනට කී අවස්ථාව සිහිපත් කරව. සැබවින්ම මම නුඹලාට විශ්වාස කළ හැකි රසුල්වරයෙක් වෙමි. එනිසා නුඹලා අල්ලාහට බියබැතිමත් වව්. තවද මටද කීකරු වව්. ඒ ගැන මම නුඹලාගෙන් කිසිම කුලියක් නොඉල්ලමි. මාගේ කුලිය විශ්වයේ පරමාධිපතිගෙන් පමණයි. හුදෙක් විනෝදය තකා සෑම උස්තැනකම නුඹලා සිහි වටන තනන්නේද? නුඹලා සදාකල් ජීවත් වන්නේ යැයි සලකා සුවිසල් මන්දිර ගොඩනගන්නේය. නුඹලා කිසිවෙකු හසු කරගන්නා විට ක්‍රූර පාලකයන් ලෙස ඔහු නුඹලා හසු කරගන්නේය. එනිසා නුඹලා අල්ලාහට බියබැතිමත් වව්. තවද මටද කීකරු වව්. واتقوا الذي أمدكم بما تعلمون أمدكم بأنعام وبنين وجنات وعيون إني أخاف عليكم عذاب يوم عظيم نبلا دانا سيلو ده نبلا تبيري نمائتي اوه تبيه واو ගව මහේෂාදීන්ද දරුවන්ද ඔහු නුඹලාට පිරිනැමුවේය. තවද උයන්ද දිය උල්පත්ද පිරිනැමුවේය. ඉතා බිහිසුණු දිනයක දඩුවම නුඹලා හසු කරගනු ඇතැයි සැබවින්ම මම බිය වෙමි. قالوا سواء علينا أوعظت أم لم تكن من الواعظين إن هذا إلا خلق الأولين وما نحن بمعذبين فكذبوه فأهلكناهم إن في ذلك لآية وما كان أكثرهم مؤمنين وإن ربك لهو العزيز الرحيم මෙසේ කීහ. නුඹ අපට අනුශාසනා කළත් නැතහොත් අපට අනුශාසනා කරන්නන්ගෙන් කෙනෙකු ලෙස නුඹ නොසිටියත් අපට එක හා සමානය. මෙය පැරන්නන්ගේ පුරුද්දක් මිස නැත. අපි දඩුවම් කරනු ලබන්නන් අතුරින් නොවන්නෙමු. මෙසේ ඔවුහු ඔහු එනම් හුද් ප්‍රතික්ෂේප කළහ. ඒ නිසා අපි ඔවුන් විනාශයට පත් කළෙමු. සැබවින්ම මෙහි සංඥාවක් ඇත. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් විශ්වාසකයෝ නොමිති. සැබවින්ම නුඹගේ පරමාධිපති සර්වබල සම්පන්නය අසමසම කරුණාන්විතය. كذبت ثمود المرسلين إذ قال لهم أخوهم صالح ألا تتقون إني لكم رسول أمين فاتقوا الله وأطيعون وما أسألكم عليه من أجر إن أجري إلا على رب العالمين أتتركون فيما هاهنا آمنين في جنات وعيون وزروع ونخل طلعها هضيم وتنحتون من الجبال بيوتا فارهين فاتقوا الله وأطيعون ولا تطيعوا أمر المسرفين الذين يفسدون في الأرض ولا يصلحون සමූත්ගේ ජනයා රසූල්වරුන් ප්‍රතික්ෂේප කළහ. නුඹලා බිය බැතිමත් නොවන්නේ දැයි ඔවුන්ගේ සහෝදරයා වූ සාලිහ් ඔවුනට කී අවස්ථාව සිහිපත් කරව. සැබවින්ම මම නුඹලාට විශ්වාස කළ හැකි රසූල්වරයෙක් වෙමි. එනිසා නුඹලා අල්ලාහට බිය බැතිමත් වව්. තවද මටද කීකරුවව්. ඒ ගැන මම නුඹලාගෙන් කිසිම කුලියක් නොඉල්ලමි. මාගේ කුලිය විශ්වයේ පරමාධිපතිගෙන් පමණි. මෙහි ඇති දෑවලින් ආරක්ෂිතයින් ලෙස නුඹලාට ජීවත් වීමට ඉඩ හරිනු ලබන්නේයි නුඹලා සිතන්නේද? උයන් සහ දිය උල්පත්ද, තවද ධාන්‍ය කෙත්වතු සහ වලුබර ඉඳිගසෙහිද? තවද නුඹලා ඉමහත් දක්ෂභාවයෙන් යුතුව පර්වත තුල නිවහන් නිරන්නෝය. එනිසා නුඹලා අල්ලාහට බීබැතිමත් වව්. තවද මටද කීකරු වව්. තවද සීමාව උල්ලංඝනය කරන්නන්ගේ අනට කීකරු නොවව්. මහ පොළොවේහි දුෂ්ටකම් කරනහා පිළිසකර නොකරන්නා වූ අයකේ. قالوا إنما أنت من المسحرين ما أنت إلا بشر مثلنا فأت بآية إن كنت من الصادقين قال هذه ناقة لها شرب ولكم شرب يوم معلوم ولا تمسوها بسوء فيأخذكم عذاب يوم عظيم فعقروها فأصبحوا نادمين فأخذهم العذاب إن في ذلك لآية وما كان أكثرهم مؤمنين وإن ربك لهو العزيز الرحيم එවිට නියත වශයෙන්ම නුඹ සූනියම් කරන ලද්දවුන්ගෙන් කෙනෙකු පමණි. ඔව්හු එනම් සමුද්ගේ ජනයා කීහ. නුඹ අපවැනි මිනිසෙකු මිස නැත. එබැවින් නුඹ සත්‍යවාදීන්ගෙන් කෙනෙකු නම් ප්‍රාතිහාරයක් ගෙනෙනු යැයි පැවසූහ. මෑ ඔටු දෙනිකි. ඇයට පානය සඳහා දිනයක්ද, නුඹලාගේ පානය සඳහාද නියමිත දිනයක්ද තිබිය යුතුයි. ඇයට හිරිහැර නොකරව්. එසේ කොළහොත් බිහිසුණු දිනක දඩුවම නුඹලා හසු කරගන්නේය. එහෙත් ඔවුහු ඇගේ කුදි කපා කොර කළහ. පසුව ඔවුහු දුකට පත්වූහ. එවිට දඩුවම ඔවුන් හසු කරගත්තේය. සැබවින්ම එහි සංඥාවක් ඇත. නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් විශ්වාසිකයෝ නොවිති. සැබවින්ම නුඹගේ පරමාධිපති සර්වබල සම්පන්නය අසමසම කරුණාන්විතය. كذبت قوم لوط المرسلين إذ قال لهم أخوهم لوط ألا تتقون إني لكم رسول أمين فاتقوا الله وأطيعون وما أسألكم عليه من أجر إن أجري إلا على رب العالمين أتأتون الذكران من العالمين وتذرون ما خلق لكم ربكم من أزواجكم بل أنتم قوم عادون ලූත්ගේ ජනයා රසුල්වරු බුරුයයි කීහ. නුඹලා බියවැතිමත් නොවන්නේදැයි ඔවුන්ගේ සහෝදරයා වන ලූත් ඔවුනට කී අවස්ථාව සිහිපත් කරව. සැබවින්ම මම නුඹලාට විශ්වාස කළ හැකි රසුල්වරයෙක් වෙමි. එනිසා නුඹලා අල්ලාහට බියවැතිමත් වව්. තවද මටද කීකරු වව්. ඒ ගැන මම නුඹලාගෙන් කිසිම කුලියක් නොඉල්ලමි. මාගේ කුලිය විශ්වයේ පරමාධිපතිගෙන් පමණි. නුඹලා මෙලොව ජීවීන් අතුරින් පිරිමින් වෙත යන්නේහුද? තවද නුඹලා වෙනුවෙන් නුඹලාගේ පරමාධිපති මවා ඇති නුඹලාගේ පාරයාවන් අතහැර දමනවා නුඹලා සීමාවන් ඉක්මවන ජන සමූහයකි. قالوا لئن لم تنته يا لوط لتكونن من المخرجين قال إني لعملكم من القالين رب نجني وأهلي مما يعملون فنجيناه وأهله أجمعين إلا عجوزا في الغابرين ثم دمرنا الآخرين وأمطرنا عليهم مطرا فساء مطر المنذرين إن في ذلك لآية وما كان أكثرهم مؤمنين وإن ربك لهو العزيز الرحيم لوط නුඹමින් වැලකී නොසිටින්නේ නම් අපගේ නගරවලින් පහ කළ ජනතාව අතරින් කෙනෙක් වන්නේයයි ඔව්හු එනම් ලූත්ගේ ජනයා කීහ. සැබවින්ම මම නුඹලාගේ දුෂ්ට කටයුතු පිළිකුල් කරන්නන්ගෙන් කෙනෙක් වෙමි. ඔහු එනම් ලූත් කීවේය, මාගේ පරමාධිපති ආනනි, මාද මාගේ දරු පවුලද ඔවුන් කරන දෙයින් ආරක්ෂා කරන මැනව. එවිට අපි ඔහුද ඔහුගේ දරු පවුලේ සියලු දෙනාද බේරා ගතිමු. එහි නතර වූවන් අතුරින් වූ මහලු ස්ත්‍රියක් හැර ඉන්පසු එහි ඉතිරි වූ සියලු දෙනා විනාශයට පත් කලෙමු. අපි ඔවුන් මත බිහිසුණු වර්ෂාවක් වැස්සවෙමු. අවවාද කරන ලදවුන් මත වූ වර්ෂාව ඉතා නපුරුය. සැබවින්ම මේ තුල සංඥාවක් ඇත. නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් එය විශ්වාස නොකරනෝය. සැබවින්ම නුඹගේ පරමාධිපති සර්ව බල සම්පන්නය, අසම සම කරුණාන්විතය. كذب أصحاب الأيكة المرسلين إذ قال لهم شعيب ألا تتقون إني لكم رسول أمين فاتقوا الله وأطيعون وما أسألكم عليه من أجر إن أجري إلا على رب العالمين අයිකා ජනයාද රසූල්වරුන් බොරුයයි කීහ. නුඹලා බියබැතිමත් නොවන්නේදැයි ශුඅයිබ් ඔවුනට කී අවස්ථාව සිහිපත් කරව. සැබවින්ම මම නුඹලාට විශ්වාස කළ හැකි රසූල්වරයෙක් වෙමි. එනිසා නුඹලා අල්ලාහට බියබැතිමත් වව්. තවද මටද කීකරු වව්. ඒ ගැන මම නුඹලාගෙන් කිසිම කුලියක් නොඉල්ලමි. මාගේ කුලිය විශ්වයේ පරමාධිපතිගෙන් පමණි. أوفوا الكيل ولا تكونوا من المخسرين وزنوا بالقسطاس المستقيم ولا تبخسوا الناس أشياءهم ولا تعثوا في الأرض مفسدين وَاتَّقُوا الَّذِي خَلَقَكُمْ وَالْجِبِلَّةَ الْأَوَّلِينَ قَالُوا إِنَّمَا أَنْتَ مِنَ الْمُسَحَّرِينَ وَمَا أَنْتَ إِلَّا بَشَرٌ مِثْلُنَا وَإِنْ نَظُنُّكَ لَمِنَ الْكَاذِبِينَ مَنِيم پُورْنَ مَانِيم كَرَوْ جَنَيَاتَ අලාභ කරන්නන්ගේ නොවව් සමතුලනයෙන් කියව් ජනයාට ඔවුන්ගේ දැයින් අලාභ නොකරව් තවද අවැඩ කරන්නන්ව මහ පොළොවේහි නොසැරිසරව් නුඹලාද පෙර සිටි පරම්පරාවන්ද මැව් ඔහුට බිය පැතිමත් වව් සැබවින්ම නුඹ සූනියම් කරන ලද්දවුන්ගෙන් කෙනෙකු පමණි ඔවුහු එනම් අයිකා ජනයා කීහ නුඹ අපවැනි මිනිසෙකු මිස නැත තවද නුඹ බොරුකාරයින්ගෙන් කෙනෙකුයයි අපි සිතමු. فأسقط علينا كسفا من السماء إن كنت من الصادقين قال ربي أعلم بما تعملون فكذبوه فأخذهم عذاب يوم الظلة إنه كان عذاب يوم عظيم إن في ذلك لآية وما كان أكثرهم مؤمنين وإن ربك لهو العزيز الرحيم نوب ستيا وادين جي نم أحسن كبالا أبا مطا وطن نتسالسواو نوب لا کرن ده මාගේ පරමාධිපති මැනවින් දනියයි ඔහු එනම් ශ්වේයිබ් කීය. එහෙත් ඔවුහු ඔහුව එනම් ශ්වේයිබ්ව බොරුයැයි කීහ. එහෙයින් සෙවනැලි දිනයේ දඩුවම ඔවුන් හසු කළේය. සැබවින්ම එය බිහිසුණු දිනක දඩුවම විය. සැබවින්ම මේ තුල සංඥාවක් ඇත. නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් එය විශ්වාස නොකරනෝය. නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති සර්ව ඵල සම්පන්නය අසම සම කරුණාන්විතය. وإنه لتنزيل رب العالمين نزل به الروح الأمين على قلبك لتكون من المنذرين بلسان عربي مبين وإنه لفي زبر الأولين أَوَلَمْ يَكُنْ لَهُمْ آيَةً أَنْ يَعْلَمَهُ عُلَمَاءُ بَنِي إِسْرَائِيلَ සැබවින්ම මෙය එනම් අල් කුර්ආනයේ විශ්වයේ පරමාධිපතිගෙන් පහළ වූවකි. විශ්වාසදායි මහා ආත්මය එය සමගින් පහළ විය. නුඹගේ හදවත වෙතට එය පහළ කළේය. නුඹ අල්ලා විසින් පත් කරන ලද අනතුරු අඟවන්නන්ගෙන් කෙනෙකු වනු පිණිස එය පැහැදිලි අරාබි බසින්. සැබවින්ම එය පෙර සිටි ජනයාගේ ධර්ම ග්‍රන්ථයන්හි අන්තර්ගත ඒවාය. ඊශ්‍රායෙල් දරුවන්ගේ උගත් ජනයා එය දැන සිටීම ඔවුන්ට සාධකයක් නොවේද? ولو نزلناه على بعض الأعجمين فقرأه عليهم ما كانوا به مؤمنين كذلك سلكناه في قلوب المجرمين لا يؤمنون به حتى يروا العذاب الأليم فَيَأْتِيَهُمْ بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ فَيَقُولُوا هَلْ نَحْنُ مُنْظَرُونَ أَفَبِعَذَابِنَا يَسْتَعْجِلُونَ أَفَرَأَيْتَ إِنْ مَتَّعْنَاهُمْ سِنِينَ ثُمَّ جَاءَهُمْ ما كانوا يوعدون ما أغنى عنهم ما كانوا يمتعون අප එය අරාබි නොවන කෙනෙකුට පහල කළා නම් එවිට ඔහු එය ඔවුන්ට පාරායනා කළහොත් ඔවුහු එය විශ්වාස නොකරනෝය. ඒ ලෙසය අප එය එනම් කුර්ආනය අපරාධකාරයින්ගේ සිත් පසාරු කර යෑමට සැලැස් වූයේ වේදනීය දඩුවම දකිනතෙක් ඔවුහු එය විශ්වාස නොකරනෝය. එවිට එය ඔවුන් නොදෙනුවත්වම හිටි හැටියේ ඔවුන් අභිභවා යන්නේය. එවිට අපට කල් දෙනු ලබන්නේ දැයි ඔවුහු අසති. අපගේ දඩුවම ඉක්මන් කරන්නැයි ඔවුහු ඉල්ලා සිටින්නේහිද. බලව අප වර්ෂ ගණනාවක් තුළ ඔවුනට රස විඳීමට සලසා පසුව ඔවුනට ප්‍රතිඥත දඩුවම පැමිණි විට ඔවුන් රස විඳමින් සිටි දෑ ඔවුනට ප්‍රයෝජනයක් නොවන්නේය. وما أهلكنا من قرية إلا لها منذرون ذكرى وما كنا ظالمين وما تنزلت به الشياطين وما ينبغي لهم وما يستطيعون إنهم عن السمع لمعزولون فلا تدع مع الله إلها آخر فتكون من المعذبين කිසිම ජනාවාසයක් අපි විනාශ නොකලෙමු. ඊට අනතුරු අඟවන්නන් නොමැතිව සිහිපත් කිරීම සඳහාය. අපි අපරාධ කරන්නෝ නොවිමු. ෂයිතානුන් එය පහළ නොකළාහුය. එය ඔවුනට අයත් කාර්යයක් නොවේ. තවද ඔවුහු ඊට සමත් නොවිති. සැබවින්ම ඔවුහු ඊට සමන් දීමෙන් බැහැර කරනු ලැබුවෝ වෙති. එනිසා නබි මුහම්මද් නුඹ අල්ලා සමග වෙනත් දෙවියෙකු නොකඳවව. එසේ කළහොත් නුඹ දඩුවම් කරනු ලබන්නන්ගෙන් කෙනෙකු වනු ඇත. وأنذر عشيرتك الأقربين واخفض جناحك لمن اتبعك من المؤمنين فإن عصوك فقل إني بريء مما تعملون وتوكل على العزيز الرحيم الذي يراك حين تقوم وتقلبك في الساجدين إِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ තවද නුඹේ කිට්ටු ඥාතීන්ට අනතුරු අඟවනු. තවද නුඹ අනුගමනය කරන විශ්වාසිකයින්ට දයාවෙන් යුක්තව නුඹගේ පියාපත් පහත් කරව. ඔවුහු නුඹට අකීකරු වී නම් නුඹලා කරන දෙයින් සැබවින්ම මා නිදහසෙයි ඔවුන්ට කියව. සර්ව බල සම්පන්න අසම සම කරුණාන්විත වූ අල්ලාහ කෙරෙහි බලාපොරොත්තු තබව. සලාතේදී නුඹ නැගිට සිටින විට නුඹව දකින්නාද? සුජූද් කරන්නාවුන් අතර නුඹේ ඉරියව්වන් දකින්නාද? සැබවින්ම ඔහු සර්ව ශ්‍රාවකය සර්වඥානීය. هل أنبئكم على من تنزل الشياطين تنزل على كل أفاك أثيم يلقون السمع وأكثرهم كاذبون والشعراء يتبعهم الغاوون ألم تر أنهم في كل واد يهيمون وأنهم يقولون ما لا يفعلون إلا الذين آمنوا وعملوا الصالحات وذكروا الله كثيرا وانتصروا من بعد ما ظلموا وسيعلم الذين ظلموا أي منقلب ينقلبون ජනෙයිනි, ෂයිතානුන් ප්‍රවේශ වන අය ගැන මා නුඹලාට දැනුම් දෙන්නද? සියලු බොරුකාර පාපිෂ්ඨයින් වෙත ඔවුහු ප්‍රවේශ වන්නෝය. ඔවුහු ඔවුනට කට කතාගෙන කොඳුරති. තවද ඔවුන්ගෙන් වැඩි දෙනා බොරුකාරයෝය. තවද කවියන් ගැන සලකා බලමු. ඔවුන් අනුගමනය කරන්නෝ නොමග යන්නෝය. ඔවුන් සෑම මිටියාවතකම නිදැල්ලේ හැසිරෙන බව නුඹ නොදකින්නේහිද? ඔවුහු නොකරන දෑ කියන්නෝ වෙති. විශ්වාස කරන්නා වූද යහකම් කරන්නා වූද අල්ලාහ් වැඩියෙන් සිහිපත් කරන්නා වූද ඔවුන්ට අසාධාරණ කරනු ලබන විට පල්ලි ගැනීමෙන් තොරව ආත්ම ආරක්ෂාව සලසාගත් අය හැර අසාධාරණ ජනයා කුමන පෙරලීමක් ඔවුන් පෙරළුණු ලබන්නේදැයි මතු දැනගන්නෝය.